මමතන්නේ ඒ සම්බන්ධ මම අදුගුණු පරීක්ෂාවට ලක් කරා. ඇත්ත වශයෙන් අපිට ඒක යම් පාඩුවක් වෙලා තිබෙනවා මෙතන. ඒ කියන්නේ අපේ රාජ්‍ය ආයතනයට දුන්නට ඊට වඩා වැඩි මුදලකට CSN ආයතනය ලන්සුවක් ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් මම දන්නේ නැහැ කොහොමද ඒක මේකට ගියේ කියලා. මොකද හේතුව අපිට තවත් මුදලක් අපිට ගන්න තිබුණ අවස්ථාවක් යම් කිසි විදිහකට මගහැරෙන්නයි කියලා මම විශ්වාස කරා.